අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි අජිත් මුණසිංහ මහත්මයාගේ මල්කි නෝනගේ නිවසේහි තමගේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් ඒක රාශී කරගෙන ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාවට පත්වෙච්ච අවස්ථාව. ඉතින් පින්කම ආනිසංස තව දුරටත් දැනගෙන තමගේ හිත ඇති කරගත්තා වූ පින් සිතිවිලි තව දුරටත් දියුණු කරගන්න අවස්ථාවයි මේ අවස්ථාව. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ ජීවිතෙන් වඩාත්ම ප්‍රතිඵල ගන්නේ කොහොමද කියන එක. නැත්නම් වෙනත් විදියකින් කියනවා නම් කොහොමද අපි වඩාත්ම බුද්ධිමත් විදියට ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ දහම අහපු ප්‍රමාණයට, ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තු ප්‍රමාණයට අපේ ජීවිතයේ මානසික සතුට වැඩි වෙනවා. ඒ වගේම එදිනෙදා අපේ ජීවිතේ එන කරදර කම්කටොළු, අපේ එන හිත් වේදනා, අපේ එන හිතේ අසතුටුතාවයන් බොහොමයක් අපට දුරු කරගන්නට පුළුවන් මේ දහම අප ශ්‍රවණය කළොතින්. ඉතින් අද මේ පින්කමේ අරමුණ දිහා බැලුවාම පින්කමේ අරමුණ මොකක්ද කියලා පින්නතුන් දන්නවද? පින්කමේ අරමුණ තමයි පන්සලේ හාමුදුරුවෝ හත් නමක් වැඩ සිටීම. ඒ නිසා තමයි අද මේ විශේෂයෙන්ම මේ දානය පූජා කළේ. අපට බොහෝ විට පින්කම් වලදී දකින්න තියෙන ලක්ෂණයක් තමයි ඇතැම් විට තමන්ගේ මියගේ ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන්න, උපන්දිනය සමරන කෙනෙකුට උපන්දිනයට සෙත් පතන්න, මේ වගේ දේවල් තමයි බොහෝ විට අපට පින්කම් වල අරමුණු හැටියට පේන්නේ. නමුත් පින්තුනි මේ පින්කමේ අරමුණ ඊටත් වඩා බොහොම ඉහළ සත් ප්‍රාර්ථනාවක්. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා දැකීම ශ්‍රද්ධාවන්ත පින්තුන්ට ලොකෝ මානසික සතුටක්. අන්නේ සතුටට කලන්නා වූ පින්කමක් තමයි අද දින මේ සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි අජිත් මහත්මයා මල්කි නෝනාත් ඇසුරු කරන තමගේ ඥාතීන්ට දෙන්න පුළුවන් ඉහළම උදව්ව පරිත්‍යාගය තෑන්ගත් මේ දෙන අවස්ථාව. පින්තුනි අපේ ජීවත්වන කාලයේදී අපි බොහෝ විට හිතන්නේ අපි ඔවුනුන් සමග හුඟක් සුහඳව හුඟක් කාලයක් ජීවත් වුණොත්, අසමගේ කන් නොවි සමගියෙන් බොහෝ කාලයක් ජීවත් වුණොත් අපි හුඟක් සාර්ථකයි කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ වගේම අපි හිතනවා නිරෝගීව හුඟක් ධනවත්ව බොහෝ කාලයක් ජීවත් වුණොත් එක නිවසක ඒ ජීවිතය සාර්ථකයි කියලා. පින්තුනි යම්කිසි මට්ටමකට ගත්තොත් ඒක සාර්ථකත්වයක් තමයි ඒ ලෝකයේ මිනිස්සු බලන විදියට. නමුත් අප මුලින්ම සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙස බලන ධමයක්. අපි බොහෝ විට ජීවත් වෙන කාලේ අපේ ඥාතීන්ට අපි උදව් උපකාර කරනවා. ආහාර පාන ආදීන් උදව් කරනවා, ඇඳුම් පැළඳුම් වලින් රැකී රක්ෂා හොයලා දෙන්න, මේ වගේ දේවල් වලින් අපි ඥාතීන්ට උදව් කරනවා. නමුත් පින්තුනි අපි යම්කිසි කෙනෙකුට අවුරුදු 100ක් ඒ තැනැත්තාට අවශ්‍ය කරන සියලුම දේවල් අපි සපයලා දුන්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ඇත්තටම විශ්වාස කරනවා නම්, උන්වහන්සේ දේශනා කරපු මේ සසර ස්වභාවය අපි තේරුම් අරන් ඉන්නවා නම්, පින්තුනි අපි කෙනෙකුට අවුරුදු 100ක් සියලුම පහසුකම් දුන්නත් හරියට මේ සසර අපි ආපු ගමනට සාපේක්ෂව සහ ඉදිරියට අපට යන්න තියෙන ආත්ම භාවයට සාපේක්ෂව අර අවුරුදු 100ක් සලකන සැලකිල්ල කොයි වගේ දෙයක්ද? හරියට එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. ඒ වගේ ඉතාම සරල දෙයක් තමයි ලෝකේ මිනිස්සු උදව් කරන විදිය. නමුත් අද මේ නිවසේ බලන විට ඔබට මේ පින්කමට ආරාධනා කරලා ඔබට ආහාර වේලක් විතරක් නෙවෙයි මේ දෙන්නේ. ඔබේ මනසට ලොකු ආහාරයක් මේ දෙන්නේ. හරියට මේ පින්කම දිහා බලලා ඔබ ඇත්තටම සතුටටපත් වුණා නම් ඔබේ දෑතින් දානේ පූජා කරනකොට මගේම නිවසේහි මගේම ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරනවා කියන හැඟීමෙන් ශ්‍රද්ධාවෙන් නුවණින් ඔබ මේ දානේ පූජා කළා නම් එයින් ඔබේ හිතේ ඇතිවෙච්ච මානසික දියුණුව, ඒ කුසලය ඇතැම් විට අවුරුදු 100කට නෙවෙයි ඇතැම් විට ආත්ම භව 100 ගානකට ඔබට සුගතියට යන්නට මේ අවස්ථාවක් ලැබුණු අවස්ථාවක් ඉදිරියට සලකන්න පුළුවන්. එනිසා පින්තුනි මෙන්න මේක තමයි අපේ ඥාතීන්ට අපි සලකන විදිය. මේක තමයි අපි ඇත්තටම ආදරය කරන, අපි ළඟින් මැසුරු කරන්නට අපි කරන ලොකුම උපකාරය මෙන්න මේකයි. අපි බොහෝ විට දන්නවා කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනව නේද? අහවලා මිය ගිහිල්ලා එයාගේ පින්කමට අපි යන්න ඕන, නැත්නම් අහවල් කෙනා මිය ගිහිල්ලා ඔහුගේ ෆියුනරල් එකට අපි යන්න ඕන කියලා බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. නමුත් පින්තුනි ඒ කරන උපකාරය තැම්මිට ඒ කරන පින් අනුමෝදන් කිරීම ඒ කෙනාට නොලැබී යන්නත් පුළුවන්. නමුත් ජීවත්ව ඉන්න කාලේ තමන් ඊටාම ළඟින් ආශ්‍රය කරන මේ වගේ ඥාතීන් එකතු කරලා තමන්ගේ ගෙදර මේ වගේ දන් දීම ඒ තැනැත්තාට එහෙමම ඒ පින සසරට රැගෙන යන්නට කරන උපකාරයක්. ඒ වගේම පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට තියෙන ප්‍රධාන සම්පත් දෙකක්. එකක් තමයි අත්තිසුඛ, අනිත් එක භෝගසුඛ කියලා. අත්තිසුඛ කියන්නේ යමක් තමන් උපයාගෙන ධනවත් වීම. භෝගසුඛ කියන්නේ ඒ තමන් උපයපු ධනය පරිහරණය කිරීමෙන් ලබන සුවය. ඇතැම් විට අපේ සමාජයේ බොහෝ දෙනෙකුට අත්තිසුඛය නම් තියෙනවා. නමුත් තියෙනුතුනේ භෝගසුඛය නැහැ. භෝගසුඛය විඳින්නේ ධනෙ ටික ඔක්කොම ඉතුරු කරලා යනවා දරුවෝ තමයි ඒව භෝගසුඛය විඳින්නේ. නැත්නම් වෙන ණය හිමිකාරයෙක් එන වෙලාවට ඇවිල්ලා ඒ ටික අත්පත් කරගන්නවා. පින්නතුනේ තමන් ලැබපු අතිසුඛයෙන් ප්‍රයෝජන ගන්න වෙලාව මෙන්න මේ වෙලාව. තමන් මේ ලස්සනට හදපු ගෙදර මේ ගෙදරින් ගන්න ප්‍රයෝජනේ මේක. එතකොට මේ වැනි ගෙදරක ලස්සනට ගේ හදාගෙන තමන්ගේ ළඟම ඥාතීන් ඒකරාශී කරගෙන මේ වගේ පින්කමක් කිරීම තමන්ට මේ ගෙදර ඉඳලා තවත් මීට වඩා ඉහළ ගෙදරකට තමන් පදනම අත්තිවාරම දමා ගැනීමක් වෙනවා. ඒ නිසා ගෙදරක් ලස්සන වෙන්නේ හුඟක් බඩමුට්ටු තිබ්බට විතරක් නෙවෙයි. ගෙදරක් ලස්සන වෙන්නේ වත්තේ හුඟක් මල්ගස් ඉඳුවට විතරක් නෙවෙයි. තමන්ගේ ගෙදර ලස්සන වෙන්නේ, තමන්ගේ ඊඩම ලස්සන වෙන්නේ, තමන්ගේ ගෙදර තියෙන මේ ලයිට්ස් වල ලස්සන තියෙන්නේ. ඒ ආලෝක යට ඉඳගෙන, ඒ හෙවන යට ඉඳගෙන මේ වගේ පින්කම් තමන්ගේ ගෙදර කරන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන්ගේ ගෙදර වටිනාකම වැඩි වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර රජකුමාරවරු අලුතෙන් ලස්සන ගෙවල් හදලා ඒ ගෙදර ඇතැමිට ස්වාමීන් වහන්සේලාට නැත්නම් බුදුහාඳුරන්ට දවසක් වැඩ ඉන්න කියනවා. සමහරට දවස් 7ක් වැඩ ඉන්න කියනවා. සමහරට 3 මාසයක් වස්සස වුණ තමන්ගේ ගෙදර හාමුදුරුරු. ගෙදර සම්පූර්ණයෙන් පූජා කළා. අන්න ඒ පින ඇතුව ඊට පස්සේ තමන් ගෙදර පරිහරණය කරනවා. එතකොට තමන්ගේ ගෙදර වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙන විදිය. අපේ ගෙදර වටිනාකම වැඩි වෙන්නේ ගෙදරට බෙදන් කරූ ප්‍රමාණය විතරක් නෙවෙයි. ඒ ගෙදර ඉන්න කාලේ තමන් පුළුවන් තරම් දාන ආදී පින්දහම් කරන්න ඕන. ඒ ගෙදර ඉඳගෙන පුළුවන් නම් සිල් වැඩසටහනක් කරන්න පුළුවන් නම් තමන්ගේ යහළු මිත්‍රාදීන් එකතු කරගෙන අන්න ගෙදර වටිනාකම වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ගෙදර ඉඳලා තමන්ට බාන වැඩසටහනක් කරන්න පුළුවන් නම් තමන්ගේ යහළුව කවුරුත් රැස් කළා ඒ ගෙදර වටිනාකම වැඩි වෙනවා. මේ සියල්ලක්ම කරන අතරේදී පින්නතුනි අපේ ජීවිතවලත් වටිනාකම වැඩි වෙනවා. අපේ ජීවිතේ සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයෙන් එනම වටිනාකම අඩු වෙන එක තමයි ලක්ෂණය. වයසට යන්න යන තමන්ටම තමන්ගේ ජීවිතේ වටිනාකමක් නැහැ කියලා තමන්ට හිතෙන ගන්නවා. නමුත් පින්නතුනි මේ වගේ දාන ආදී පින්දහම් කරනකොට තමන් මනස දියුණු කරනකොට තමන්ට කණ්ණාඩිය ළඟට යන හැම වෙලාවකදීම තමන්ට හිතෙනවා අනේ මේ ශරීරය නිකන් වයසට ගියේ නැහැ. මං හුඟක් මගේ දෑතින් පින්කම් කළා. මගේ අම්මට සාතර සැලකුවා, ඥාතීන්ට පින්කම් කරන්න උදව් කළා, ස්වාමින් වහන්සේලාට දාන ආදී පින්දහම් කළා කියලා තමන් කණ්ණාඩිය ළඟ යන හැම වෙලාවකදීම තමන්ට මතක් වෙනවා. එතකොට අර වයසට ගිහිපු එකේ දුක තමන්ට දැනෙන්නේ නැහැ. ඊට වඩා මානසික සතුටක් තමන්ට ලැබෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ අපේ ජීවිතේ වඩාත්ම වටිනාම දේ වටිනාම විදියට කරන්න පෙන්නපු ධර්ම. යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් හුඟ ලස්සන ගයක් හදාගෙන දරුවන්ට හොඳට උගන්වලා ඉඳීමේ ජීවිතයේ පරමාර්ථය කියලා. බුදුරජාණන් වහන්සේ අපට උනන්දු කළා හොඳට මහන්සි වෙලා ධනෙ උපයන්න, දරුවන්ට හොඳට උගන්වන්න කියලා දේශනා කළා. හැබැයි පින්තුනි මේ හැමදේම කළා අපේ ජීවිතයේ ඉහළම ඵලය මොකද්ද කියන එක බුදුහාඳුර දේශනා කරනවා. අපි ඉගෙන ගන්නවා නම්, මිල මුදල් හරියම්බ කරනවා නම්, දරුවන්ට උගන්වනවා නම්, අපේ ශරීරය ලස්සනට තියාගන්නවා නම්, හොඳ ලස්සන ඇඳුම් අඳිනවා නම්, ඒ දේවල් හොඳ දේවල්. ඒව හොඳට කරන්න. ඒව බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළ නැහැ. විසාකාව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ආවේ ලස්සනම ඇඳුම ඇඳගෙන, වටිනාම මේල පළඳනාව ඇඳගෙන තමයි බණ අහන්න ආවේ. ඒව බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළ නැහැ. ඔබ බය වෙන්න එපා. පින්නතුනි හැබැයි ඒක නෙවෙයි ජීවිතයේ පරමාර්ථය. මේ හැම දෙයක්ම කිරීම හරියට මැණික් තියෙන ස්ථානයක් හාරනවා වගේ. අන්නේ මැණික් තියෙන ස්ථානය හාරලා මහා මහන්සියෙන් හාරලා මැණික් ගරලා ඒ මැණික් ගරන කූඩේට අපි වටිනා මැණික් දෙකක් එකතු කරගන්නවා. අපි ජීවිතයේ පින්නතුනි මේ අද ලබන තියෙන සම්පත් එක හිතන්න එපා. ඔබේ ජීවිතයේ මේ ආයුෂ කාලයේ අවුරුදු 50 60ක ජීවිතෙන් ඔබ ලැබපු දේවල් කියලා විතරක් හිතන්න එපා. ඔබ යම් කිසි දෙයක් අද ලැබලා තියෙනවා නම් ඒ ආසම්භාව සිය ගානක ඇතැම් විට කල්ප ගානක ඔබ කර්මයෙන් ලැබපු ප්‍රතිලාභ ටිකක් අද මේ විඳින්නේ. අන්න ඒ සියලුම දේවල් හරියට අර මැණික් තියෙන මහා ආකරයක් හරනවා වගේ. ඔබේ දරුවාට හොඳට උගන්වලා දරුවා මහාචාර්යවරේ වෛද්‍යවරේ කරන්න පුළුවන්. ඒත් ඔබ අර මැණික් තියෙන මැණික් ආකරයේ හැරුවා විතරයි. ඔබ තාම ජීවිතයට මැණික් හැට දෙක ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුගේ ජීවිතේ වටිනාම මැණික් දෙකක් තියෙනවා. ඒ මොකක්ද ඒ මැණික් දෙක? එක පැත්තකින් පින්නතුනි අපේ මේ විසිරලා යන සිත නිතරම අපේ හිත අතීත අරමුණක තියෙන්නේ නැත්නම් අනාගත අරමුණක තියෙන්නේ. මෙන්න මේ දෙපැත්තට දෝවලන වෙන සිත අපේ හිතේ සතිමත් බව දිනු කළා. එක කුසල අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව ආදී මේ කිසියම් භාවනාවක් උපයෝගී කරගෙන වැඩි වේලාවක් හිත එක කුසල අරමුණක අපි තියාගන්න දක්ෂනම් ඔන්න අපි ජීවිතේ අර මහා මැණික් ආකාරයෙන් එක මැණික් ගලක් ගත වෙනවා. ඒක සාමාන්‍ය මැණිකක්. හැබැයි මැණික් වලින් වටිනාම මැණිකක් ගන්න බුදුහාඳුර අපට දේශනා කළා. වටිනාම මැණික් වර්ගය මොකද්ද? දියමන්ති, ඩයමන්ඩ්. ඊළඟට වටිනාම දියමන්තිය ගන්න විදියක් කිව්වා. අර මැණික මත පිහිටලා ඉඳගෙන අපට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් හැම මොහොතකම අපේ ජීවිතයේ සිදුවන අනිත්‍යතාවය මේ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ආයතන හයෙන් ඉන්ද්‍රිය හයෙන් අරමුණු ගන්නකොට ඒ අරමුණ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අරමුණක් කියලා නුවණින් දකින්න පුළුවන් නම් අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපේ ජීවිතයේ ඉහළම වටිනාකම වැඩි වෙන කාරණය. මේක තමයි ජීවිතේ ලබන දියමන්තිය. ඒ නිසා මීට පල්ලෙහා මැණික් දියමන්තිය අපට තියෙන්න බෑ. ඔබ බෞද්ධයෙක් නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ ඇත්තටම විශ්වාස කරනවා නම් ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලා ඔබ ඇත්තටම විශ්වාස කරනවා නම් උන්වහන්සේගේ ධර්මය ඔබ ඇත්තටම පිළිපදිනවා නම් මේ හැම දෙයකින්ම අපේ අවසානයට යන්න ඕන මැණික් ආකාරයේ මැණික් පතලේ තියෙන වටිනාම මැණික් දෙක ජීවිතේ අපි උපරිම ලෙස ගන්නට ඕන. ඒ නිසා අපට ටිකෙන් ටික අපේ මනස ඉහළම මට්ටමේ කුසලයක තියාගන්න පුළුවන් නම් ඒ කුසල අරමුණේ තියාගෙන හැම මොහොතෙම සිදුවන අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක තමයි දුකෙන් නිදහස් වෙන මාවත. අන්න එහෙම ඉන්න කෙනාට මේ ලෝකේ යම් යම් අඩුපාඩු වුණාට ඌට ඒව දැනෙන්නේ නැහැ. ඒ කෙනා වයසට ගිහිලා හිටියත් තමන්ගේ වයස දැනෙන්නේ නැහැ. පින්නතුනේ වයස කියන එක සම්පූර්ණයෙන්ම මානසික දෙයක්. ඔබ වයසට ගියා කියලා හිතුවොත් තමයි ඔබට වයස මතක් වුණොත් තමයි වයසෙන් එන දුක ඔබට එන්නේ. හැබැයි මෙන්න මේ අනිත්‍යතාවය යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන මොහොතේ තැනැත්තා තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩේ ගැන තමන්ට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ තැනැත්තා ව්‍යාධියෙන් මිදිලා ඉන්නේ. ඒ වගේම තමන්ට දැනෙන වයස දැනෙන්නේ නැහැ මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරන කෙනා. ඒ නිසා අනිත්‍යතාවය මෙනෙහි කිරීම තමයි ඇත්තෙම හොඳම මේකප් කිරීම. ඒ මොහොතේ තමන්ට තමන්ගේ වයස තමන්ගේ මහලු බවෙන් එන දුක තමන්ට දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත තමයි මොහොත තුල තමන්ට මරණ දුක එන්නේ නැහැ. තමන් නැවත භවයකට යන්නේ නැහැ. මෙන්න මේ සියලුම දේවල් වලින් බුදුහාඳුරෝ ඉහෙළම දර්ශනයක් අපිට කියන්නේ අපේ ජීවිතයේ සාමාන්‍ය gedara ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්නට ඕන. රැකිරක්ෂා කරන කෙනෙක් නම් මහන්සි වෙලා දැහැමිව ධනෙ උපයන්නට ඕන. තමන්ගේ දරුවෝ ඉන්නවා නම් දරුවන්ට හොඳට උගන්වන්නට ඕන. තමන්ගේ ගේ දොර මහන්සි වෙලා තමන්ට ගෙලි හිමි කර ගන්නට ඕන. ඒ සියල්ලක්ම කරන අතරේදී මේ වගේ දාන ආදී පින් දහම් කරනකොට අපට ලැබෙන දෙයක් තමයි නිරෝගී භාවය ලැබෙනවා. ඒ වගේම දිගාසිරි සම්පත් ලැබෙනවා. ඒ වගේම හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ සියල්ලටම වඩා මේ පින්කම් වලින් තමන්ට ලැබෙන ඉහළම ප්‍රයෝජනය මොකද්ද? ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ ප්‍රතිඵල ටික ලබලා බොහෝ දෙනෙක් කැමති බොහෝ කලක් ජීවත් වෙන්න. හැබැයි ජීවත් වෙන්නේ මොකටද කියලා ඇහුවොත් කියන්නේ දරුවෝ ටික බලා ගන්න ඕන, තාම ගෙදර වැඩ ඉවර නැහැ, දරුවට උගන්වන්න ඕන. දැන් මේ ටික නිසා තමයි අපි දෙගාසිරි ලබන්න ඕන කියන්නේ. නැත්තම් මුණුබුරු මිනිබිරිය තාම පොඩි, ඒ කට්ටියක් ටිකක් ලොකු වෙනකන් ඉන්න ඕන. මේක තමයි පින්නතුනේ අපි දෙගාසිරි ලබන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්නතුනේ බුදුහාඳුරන්ගේ දහම අනුව ඇයි අපි දෙගාසිරි ලබන්නේ? ඇයි අපි නිරෝගී බව ලබන්න ඕන? අපි ලබන්න ඕන මේ ලැබපු වටිනා දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ ගෙලිහෙන්න කලින් හැම මොහොතකම සමත විදර්ශනා වඩන්න තියෙන කාලය වැඩි කරගන්නයි, ඒ අවස්ථාව වැඩි කරගන්නයි මේ හැම දෙයකින්ම අපි මේ වාසි ටික ලබා ගන්න. අපි ඒක නොකළොත් අපි අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. එනිසායි බුදුහාඳුර කිව්වේ යමෙක් අවුරුදු 100ක් ධර්මයේ නොදක ජීවත් වුණාට වඩා එක දවසක් එක මොහොතක් ධර්මයේ දකිමින් ජීවත් වෙනෝ නම් ඒ කෙනාගේ ජීවිතයේ වටිනාම ජීවිතයක් කියලා. ඉතින් අද මේ පින්කම කරපු අවස්ථාවේ අජිත් මහත්මයාගේ නිවස බොහොම ලස්සන වෙච්ච දවසක්. ඉතින් ඒ ලස්සන උනේ මේ ස්වාමීන් වහන්සේලා වැඩලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සදහතුක කරඬුව වැඩමවලා තමන්ගේ ළඟම ඥාතීන්ට ලොකුම දානයක්, ලොකුම පරිත්‍යාගයක් ඔබ කරපු අවස්ථාව. මේ ජීවත් වෙන අපි හැමදෙනාම පින්නතුනි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. අපි එකිනෙක කන මේ ජීවිතෙන් අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙල යනවා. ඒ විතරක් නෙවෙයි, යාගේ මලගෙවල් වලටත් අපි යනවනේ. ඒ යන වේලාවෙදි පින්නතුනි අපට හිතන්න පුළුවන් අනේ මේ තැනැත්තා මගේ පින්කමට ආපු අය, අපිත් එකට පින් කරපු අය, අනේ ඒ පින්කම නිසාම මේ තැනැත්තා දැන් හොඳ තැනක ඉපදලා ඇති කියලා ඔබට බලන්න පුළුවන් ඒ අය දෙස. ඒක තමයි පින්නතුනි නියම අවමංගල්‍ය උත්සවයට දෙන නියම ගෞරවය වෙන්නේ. ඒ නිසා ඔබ ජීවත් වෙන කාලේ ඔබේ ළඟම ඥාතීන් ඔබෙන් සමුගන්න කලින් මිය යන කලින් එහෙට ටිකක් හරි හිත දිනු වෙන්න, මනස දිනු වෙන්න, කුසල් දිනු වෙන්න, තමන් ලැබපු සුගතිය එයාට ටිකක් හරි ඉහෙලට යන්න එයාට උදව් කරන්න. ඒක තමයි සැබෑ උපකාරය බවට පත් වෙන්නේ. ඉතින් එහෙම කරන්නට මේ අද දින සිදකලාව මේ උතුම් දාන මේ පින්කම ඔබ හැම දිනාටම ඒකාකාරීව හේතු වාසනා වේවා. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරා. හොඳයි, මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපි මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අප නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදී නැද්ද? මේ ජීවිතය අපට උදව් කරපු ඥාතීන් අමල තාත්තල විතරක් නෙවෙයි, අපේ මේට ඉස්සෙල්ලා ආත්ම භාවලත් අපට පින්කම් කරන්න, අපට මේ සුගතිය ලබා දෙන්න උඟා කම්මල තාත්තලා අපට උදව් කරලා ඇති. ඒ උදව් කරපු අම්මල තාත්තලා අපෙන් පින් බලාපොරොත්තු වෙනවත් ඇති. ඒ නිසා ඒ සසරේදී අපට මුණගැහිච්ච අපේ අම්මල තාත්තලා ඥාතීන් ගුරුරු හැම දෙනාමත් මේ ආත්ම භාවය අපට පිහිට වෙලා මිය ගිය හැම දෙනාමත්, ඒ වගේම සසර යම් තාක් සත්‍යයන් පින් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ හැම දෙනාමත් අප විසින් සිදු කළ මේ උතුම් පින් කමේ පුණ්‍ය ඵලය අනුමෝදන්ව සුවපත් වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපේ දෙවියනටත් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු, අතහිත දුන්නු, උපකාර කළ, මේ දැක සතුටු වුණු හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් ඒ ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන ඒ රසිකා බණ්ඩාරනායක මහත්මියටත් අනිත් හැම දෙනාටමත් දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්ථාව සාංච අම්හිහි සම්බතං සන්දේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දේ දේවානුමෝදන්තු සම්ප සම්පන්ති සින්දියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි පින්තුනි, අජිත් මහත්මයා, මලකි නෝනා, ඔබ හැම දෙනෙක්ම සතුටට පත්වන්න. පින්තුනි, යම් කිසි කෙනෙකුට පින්කමක් කරන්නත් පින් තියෙන්නට ඕන. පින් නැති අයට පින් කරන්නත් බෑ පින්තුනි. ඒ පිනක් කරන්න ලැබෙන්නේ, පිනක් කරන්න හිතක් දෙන්නේ කෙනෙකුට සසර පින් කරපු අයට, පින් කළ හුරුව තියෙන අයට. ඒ නිසා ඔබ හැම දෙනෙක්ම සසර පින් කරපු අය, ඒ පින ආරසංස විදියට ලබා ගත්තව මේ උතුම් මිනිස් දිවියෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවේ උතුම් පින්කමකට මේ සහභාගී වුණේ. ඉතින් අපි අහලා තියෙනවා මේ රටට පිට අවුරුදු 40කට වගේ ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේ කෙනෙක් දකින්න ගා කමාරුයි. ඇතැමිට ඈත ප්‍රදේශයකට හාමුදුරු කෙනෙක් වැඩිහාම ඇතැමිට සැතපුම් 100 ගානක් ගිහිලා තමයි හාමුදුරු කෙනෙක් බැලුවේ දැක්කේ බණ ටිකක් ඇහුවේ. ඉතින් අද ඔබට ඔබේ නිවසට සමීපව ස්වාමීන් වහන්සේලාට දාන ආදී පින් දහම් කරන්න ඔබට පුළුවන්. ඇතැමිට ලංකාවේවත් එක පන්සලක වස් කාලයකට හාමුදුරු හත් නමක් හොයාගන්න එක ලේසි නැහැ. හත් නමක් නෙවෙයි පින්තුනි, උපසම්බදා හාමුදුරුවෝ දෙනමක් එක පන්සලක වස් කාලයකට හොයාගන්න එක ශ්‍රී ලංකාවේවත් පහසු නැහැ. ඉතින් එවැනි සමයක ඔබට මේ පින්කම් කරන් ලැබුණේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඔබ ඒ ගැන හුඟා සතුටට පත්වන්න. හැම දිනකම කල්පනා කරන්න, මගේම නිවසේ මගේම දෑතින් මමම දීපු දානයක් කියලා ඔබ හුඟා සතුටට පත්වන්න. ඒ නිසා ඒ සතුට ඔබට ලබා දෙන්නට උපකාර කරපු අජිත් මහත්මයාට, මලකිනෝනට අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටමත් මේ පින් කමලානිසංසයෙන් මෙලව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.